ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සමන්ත චක්ඛවලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සන්තං වාජ්ජත්තං සති සම්බුද්ධංගං අත්තිමේ අඤ්ඤත්තං සති සම්බුද්ධංගෝති පජානාති අසන්තං වාජ්ජත්තං සති සම්බුද්ධංගං නත්තිමේ අඤ්ඤත්තං සති සම්බුද්ධංගෝති පජානාති යතාචේ අනුපන්නස්ස සති සම්බුද්ධං ගච්ඡ උප්පාදෝති සංච පජානාති යතාචේ උපන්නස්ස සති සම්බුද්ධං ගච්ඡ භාවනාය පරිපූරියෝති සංච පජානාති ශ්‍රද්ධා සම්පන්න ඒ සීලී සම්බ්‍රාහ්මචාරීන් වහන්සේ පින්වත් උපාසක මහතුරුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් කර්මස්ථාන භාවනා නිවන් දොරට 21ක් විවෘතේ කරමින් දේශනා කළ මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ ධම්මානුපස්සනාවට අයත් බුද්ධංග දේශනාව සම්බන්ධ සූත්‍ර පාඨයේ කොයි මාත්‍රකාවසින් ඉදිරිපත් කරන්න යෙදුනේ ධර්ම දේශනිය සඳහා අපට යෙදී තිබෙන්නේ බුද්ධංග භාවනාව කෙසේ වැඩේද ඉන්ද්‍රිය භාවනාව කෙසේ වැඩේද කියන මේ කාරණා දෙක ගැනයි මේ ධර්ම කාරණා දෙකම දීර්ඝ දේශනාවකට මාත්‍රකා දෙකක් එසේ නමුත් වේලාවේ පමණින් එහි ඇති සංක්ෂේප අර්ථය පැහැදිලි කර ගැනීම සඳහා අපි සමාධිගතව සිටිය යුතුමු. මාතෘකා කළ ධර්ම පාඨයේ කෙටි තේරුම යෝගාවචරයන් වහන්සේ තමන්ගේ සංඛානෙහි සති සම්බොජ්ජංගයේ ඇත්තේ නම් ඇති බව නුවණින් විදර්ශනා වශයෙන් දැක ගනි. සති සම්බොජ්ජංගයේ තමාගේ සංඛානෙ නොමැති නම් ඒ බවද විදර්ශනා නුවණින් දැනගනි. යම් විදිහකින් යම් කාරණා හේතුවකින් නූපන්නා වූ සති සම්බොජ්ජංගේ උපදීද ඒ බවද නුවණින් දැනගනි. යම්සේ උපන්නා වූ සති සම්බොජ්ජංගයේ සතර මඟඵල නිවනදෙ ජීවුනු වී භාවනාවෙන් පරිපූර්ණ වන්නේ යම්සේද ඒද දැනගනි. මේකයි මේ කෙටි තේරුම. පළමුවෙන් අපි සඳහන් කරමු බොජ්ජංග කියන වචනේ කෙටි තේරුම. බෝධි කියනවා සරුවඥතාඥානීයට බෝධි කියනවා. ආර්ය මාර්ගඵලලාභී උතුමන්ගේ මාර්ගඥානීයට බෝධි කියනවා. එවාගෙම එම ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාටත් මෙතන බෝධි කියනවා. බෝධිස්සව බෝධියාව අංගාති බොජ්ජංගා කියලා එහි හඳුන්වනවා. බෝධියාව අංගා කියන්නේ මාර්ගඥාන සම්බන්ධවයි. මාර්ගඥානයන්ට අංග වශයෙන් පිහිටවන්නා වූ ධර්ම සම්පත්තියට කියනවා බොජ්ජංග කියලා. බෝධිස්සව අංගානි කියන්නේ බෝධිස්සව අංගාති කියන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සසු ආර්යයන් වහන්සේලා බෝධි කියන නමින් හැඳින්වෙන්නේ සත්‍ය ආબોධ කරගන්න බැරි චතුරාර්ය සත්‍ය ආબોධ කරගන්නේ උතුමන් දෙකින් බෝධි කියලා. ඒ උතුමන්ගේ ආબોධයේ අංග වශයෙන් පිහිටවන ධර්ම හතර කියනවා බොජ්ජංග කියලා. ඒ බොජ්ජංග ධර්මතා නම් වශයෙන් හතක් තිබෙනවා. අර්ථ වශයෙන් ධර්ම වශයෙන් එතන අටක් වෙනවා. එතන බොජ්ජංග කියන මේ වචනයේ සංකේන උපසර්ගයෙන් විශේෂත්වයට පත් කළා. ඔය උපසර්ග පදයන්ගේ කියනවා තේරුම් දෙක තුනක්. එකක් තමයි ධාතු අර්ථයට අනුකූලවම අර්ථය කියනවා. අතිරේක අර්ථයක් කියන්නේ සමහර උපසර්ග. සමහර උපසර්ග කියනවා ධාතුයේ ඒ ශබ්ද මේ ධාතු ප්‍රകൃතියේ අර්ථය බබළුවනවා. විශේෂත්වයට පමුණුවනවා. එවාගෙම සමහර උපසර්ග වලින් ධාතු අර්ථේ වලක් වෙනවා. මේ තේරුම් තුනට තමයි උපසර්ග කියලා යොදන්නේ පදවලට මුලින්. එයින් මෙතන සඳහන් කරන මේ සංකේන උපසර්ගය සං බොජ්ජංග කියලා පදේ හැදුනේ අතිශයින් ශ්‍රේෂ්ඨ වූ අතිශයින් උත්තම වූ අතිශයින් පවිත්‍ර වූ බොජ්ජංග කියන තේරුමින් වාගේම ගරු කටයුතු ප්‍රශංසාවට අර්හ වූ සුදුසු වූ දැනින් සං බොජ්ජංග කියලා හඳුන්වනවා. නිසායේ බුද්ධ බෝධිනී කියන ධාතයෙන් එදුණු මේ බොජ්ජංග කියන පදයෙහි අර්ථය විශේෂත්වයට පත් කරනවා සංකේන උපසර්ගයේදී. සර්වඥන් වහන්සේගේ දේශනා විලාසය එහෙමයි. යම්කිසි ධර්මතාවක් ඉතා උසස් නම් ඊට විශේෂත්වයේ සඳහා මෙහෙම වචන යොදනවා. එනිසා අතීතානාගත වර්තමාන තුන් කාලයට ඇති සීලු සර්වඥන් වහන්සේලාම බොජ්ජංග හැඳින්වීමේදී සම්බොජ්ජංග කියන මේ වචනේ භාවිත කරනවා. ඊළඟට අපි සලකා බලමු මේ ධර්මතා හත කුමක්ද කියලා. සති සම්බොජ්ජංග, ධම්මයේ සම්බොජ්ජංග, විනය සම්බොජ්ජංග, ප්‍රේති සම්බොජ්ජංග, අස්සද්ධි සම්බොජ්ජංග, සමාධි සම්බොජ්ජංග සහ උපේක්ඛා සම්බොජ්ජංග කියන පද හතයි. ඒ කාටක් බාට පස්සන්නේ මේ පස්සද්ධි සම්බොජ්ජංගයේ දෙකට බෙදෙනවා. කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියලා. ඒ නිසා තමයි ඒක අටක් බාට පත් වෙන්නේ බොජ්ජංග ධර්මතාවසේ. මෙහිදී භවනාන යෝගී එසේ නැත්නම් දාන සීල භවනාදී කුසල් කිරීමේදී හැම විටම කුසල් සිත් වල මේ බොජ්ජංග පහළ වෙන හැටි අපි තේරුම් ගන්නට වටිනවා. හේතුව යම්කිසි ප්‍රාර්ථනාවක් සහක් බෝධි, පසේ බෝධි, අභිසම්බෝධි කියන බෝධි ඥානයක් සඳහා ප්‍රාර්ථනා සිටේ තියෙනවා නම් ප්‍රණිධියක් තියෙනවා නම් ඒ ප්‍රාර්ථනාවෙන් කරන ඉතා කුඩා කුසලයේදී පවා තමන්ගේ සංකාණයේ වැඩෙනවා බෝධි පාක්ෂික ධර්ම 37ක්. එන් කොටසක් තමයි මේ බොජ්ජංග නමින් හැඳින්වෙන්නේ. දානයක් දෙතත්, සීලයක් රැකෙතත්, භාවනාවක් කරතත්, වත් පිළිවෙතක් කරතත්, වැඩිහිටියන් උපස්ථාන කරතත්, ගිලංගුවතෙන් කරතත්, වණකීතත්, භවනාසතත්, පින් දීමක් කරතත්, පින් අනුමෝදන් වීමක් කරතත්, නුවණ වැඩෙන කවර හෝ කුසලයක් කරතත්, නිවන් පිණිස කරන සෑම කුසලයකදීම මේ බෝධිපාක්ෂික ධර්ම මණ්ඩලයේ සිටේ වැඩෙනවා. එයින් කොටසක් තමයි මේ බොජ්ජංග ධර්ම 7. දැන් අපි බුදුපාණන් දල්වනවා. මේ බුදුපාණ දල්වන වෙලාවේ සුමද කෝරක් දල්වන වෙලාවේ බුදු වචන් කරන වෙලාවේ වක්කින වෙක් කරන වෙලාවේ පතම පිහිටුව බුද්ධ වන්දනාව කරන වෙලාවේ ගාථාව කියන වෙලාවේ සාදුකාර දෙන වෙලාව හැම විටම තමන්ගේ හිත පිරිසිදු වෙනවා. ඒ පිරිසිදු වෙන්නේ නිවන් පතා කරන කුසල සිතෙන් මේ බෝධි පාච ධර්ම වැඩෙමින්. එතෙන්දී පහළ වෙනවා සතිය. එතෙන්දී පහළ වෙනවා ඥානය. එතෙන්දී පහළ වෙනවා කුසල සිතේ වීරිය. එතනත් පහළ වෙනවා කුසල සිතේ ප්‍රීතිය. වාගේ මේ කුසල සිතේ අස්ථාන්තියේ කියන සංසිඳීම. එසේ මේ හිතේ එකඟත්වයේ සමාධිය. වාගේම උපේක්ඛාව. මේවා පහළ වෙනවා. මේවා පහළ වීමේදී තමයි මේ සිතේ නිවනට යොමු වෙච්ච කුසල සිතක් බවට පත්වන්නේ. ඒක බෝධිපාක්ෂ ධර්ම සංඛ්‍යාවට වැටෙනවා. එතකොට ලෞකික කුසල සිත්වලදී කාමාචර කුසල, රූපාචර කුසල, අරූපාචර කුසල, විදර්ශනා කුසල මේවා යෙදී තමන්ගේ සංකාණේ මේ බෝධිපාක්ෂ ධර්මයන් අතර බොජ්ජංග 7 එකින් එකට සම නොවි උස්පහත් වශයෙන් වැඩෙන්න පුළුවන්. ඒ කුසල ක්‍රියාවට සිත යොදන හැටියට ඒක වැඩෙන්නේ. නමුත් ලෝකෝත්තර මාර්ගඵල සිත්වලදී සමවම එකසේම උසස් ඡන්දයෙන් පහළ වෙනවා. එහි විශේෂත්වයක් තිබෙනවා. දැන් අපි සලකා බලමු අර බුද්ධ වන්දනා වෙලා මේවත් පිළිවෙක් කරනවා, අමදිනවා, එවාගෙන් වැඩි හිතුවටෙන් කරනවා. තවත් ආගි සමාචාරික වක්වාසයෙන් කරන පිළිවෙත්වල හැසිරෙනවා. ඒ හැමතැනම තමන් සිදු කරන්නේ නිවන් පතා කරන කුසල් සිත් වශයෙන් පහළ වෙන චේතනාවෙන් නම් ඒ හැමතැනම මේ බොජ්ජංගාත වැඩෙනවා. එවාගෙම සීලයක් සමාදන් වීමේදී, සීලය ආවර්ජනා කිරීමේදී, එසේම සමථ භාවනාවක් වැඩීමේදී, විදර්ශනා භාවනාවක් වැඩීමේදී, ගණපත කියවීමේදී, ගණපදයක් පාඩම් කිරීමේදී, ගණපදයක් සජ්ජායනා කිරීමේදී, ගණපදයක් ආවර්ජනා කිරීමේදී පවා මේ විදිහට බොජ්ජංග අත අපේ සිතේ වැඩෙනවා. නමුත් ඔය අතරතුර අපේ සිත නීවරණයන්ටපත් වෙනවා. නීවරණයන්ගෙන් අඳුරු වෙනවා. කුසාසිතින් යහපත් ක්‍රියාවකේ දෙද්දී පවා අකුසාසිත පහළ වෙන්න පුළුවනි. ඒකෙන් සිතේ තියෙන මදියුණුකම සිතේ අභාවිතකම නිසා බොහෝ සෙයින් ඒ අතරතුර නීවරණ සහිත කුසල සිතේලි පහළ වෙනවා. සාධාසහගත සිතේලි, ආසාසහගත සිතේලි, ඊර්ෂ්‍යාසහගත සිතේලි, මාන්නසහගත සිතේලි ඒකම තවත් මේ පිළිදී අපට නොතේරෙන තරම් කුඩා සියුම් විදිහෙන් අකුසල සිතේලි අපේ සිතේ පහළ වෙන්න පුළුවන්. ඒවා අතරතුර අපේ බොජ්ජංග ධර්මතා පහත වැටෙනවා. සතිය නැති වෙනවා මේ මොහොතේ. සතිය ඉක්වාස වෙනවා. සතියෙන් තොර වෙනවා. නුවණින් තොර වෙනවා. කුසල වීර්යයෙන් තොර වෙනවා. කුසල ප්‍රීතියෙන් තොර වෙනවා. කුසල සංසිඳීමෙන් තොර වෙනවා. කුසල සිතේ එකඟත්වයෙන් තොර වෙනවා. උපේක්ඛාවෙන් තොර වෙනවා. මේක නිසා ඒ අවස්ථාවල මේ බොජ්ජංග ධර්ම සමන්ගේ සිතේ නැති බව තේරුම්ගෙන ඒකක් මෙනෙහි කරන්නට ඕනේ, මේ විදර්ශනා කරන්නට ඕනේ. එවන්ගේම දැන් අපි සමාහිතව භාවනා කරන කෙනෙක් ගැන හිතමු. සමන්ගේ භාවනා කමතාන ආනාපාන සතිය හෝ පිළිකුල් භාවනාව හෝ වෙනත් කසින භාවනාවක් හෝ මෛත්‍රී ආදී රහම විහාර භාවනාවක් හෝ කවර හෝ භාවනාවක් ඉදලා ඉන්නකොට කිසියම් වෙනසක් නැතුව බොහෝම ලස්සනට සතිය පිහිටාගෙන භාවනාව යෙදෙන අවස්ථාවක් තියෙනවා. හිත යාම යා දුවන්නේ නැහැ. භාවනා අරමුණේ හරියටම පැහැදිලිවම සතිය පිහිටා තිබෙනවා. එතකොට යෝගාවචරයා මේ සතිය පිළිබඳව අරමුණු කර ඇති වෙලාවක් නම් විදර්ශනා වශයෙන් ඒ තමන්ගේ සංකානේ චිත්ත පරම්පරාවේ ජීතන සති ජයසුගයේ බොජ්ජංග වශයෙන් වැඩෙන හැටි නුවණින් තේරුම්ගෙන විදර්ශනාවට නගනවා. සමහර විටේ භවනා කරන අතරතුර හිත විසිර යන වෙලාවල් තියෙනවා. හිත සීන මිද්දේට වැටෙන වෙලාවල් තියෙනවා. රාගින කුකුස් ඇති වෙන වෙලාවල් තියෙනවා. සැකයක් වෙන වෙලාවල් තියෙනවා. රාගින ආශාසගත ලෝභසගත සිටිනේ ඇති වෙන වෙලාවල් තියෙනවා. එහෙම වෙලාවක වහාම තමන් නීතේ වැඩෙමින් තිබෙච්චි ඒ සති සම්බුද්ධංගය ආදී බුද්ධංග ධර්ම නැති බව මෙනෙහි කරලා ඒක අවදි කරගන්නවා. ඒකයි අකන්තං වාජ්ජත්තං සති සම්බුද්ධංගං ආදී පද වලින් කියවෙන්නේ. ඊළඟට ඒ බුද්ධංග ධර්ම හිතේ කොහොමද වඩා ගන්නෙ? ඒවා නැවත නැවත පහත නොහැටි වැඩෙන්නේ කොහොමද කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. ඒක නිමාව වන්නේ අරිහත් මාර්ගඥාන, අරිහත් ඵලඥාන ප්‍රතිලාභයි. ඒකෙක්ම වඩන්නට තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙනවා අත්තිගික්කනේ සති සම්බුද්ධංගාඨානීය ධම්මා සත්යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමහාරෝ අනුප්පන්නස්සවා සති සම්බුද්ධංගස්ස උපාදාය උප්පන්නස්සවා සති සම්බුද්ධංගස්ස දීයෝ භාවාය හේතුල්ලාය භාවනාය පාරිපූර්යා සංවත්තති කියේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සති සම්බොජ්ජංගේ වැඩෙන්න හේතු වෙන ධර්මතා කොටසක් තියෙනවා. සති සම්බොජ්ජංගේ වැඩෙන්න හේතු වෙන කාරණා කොටසක් තියෙනවා. ධර්මතා තියෙනවා. ඒවා යෝනිසෝ මනසකාරයෙන් නුවණින් කල්පනා කරන්නේ නම් එසේ මනසකාරය කිරීමේදී එම නූපන්නා වූ සති සම්බොජ්ජංගේ උපදින උපන්න සති සම්බොජ්ජංගේ විපුලත්වයට මහත් බවට භාවනාවේ පිළිපොන් බාටපත් වෙනවා. ඒව අර්ථකථාවල පැහැදිලි කරන මොනවද මේ සති සම්බොජ්ජංගඨාණීය ධර්ම? සති සම්පජඤ්ඤං මුත්තසති පුද්ගල පරිවර්ජනතා උපක්ඛිත සති පුද්ගල සේවනතා සදදිමුත්තතා. ධම් කරුණු හතරක් තියෙනවා. සති සම්බොජ්ජංගේ වැඩෙන්නේ හැම වෙලාවෙම සති සම්පජඤ්ඤේ පිළිටුවාගෙන සිටින්නට ඕනේ. ඉදිරියට යාම ආපසු හැරීම ඉදිරි බැලීම හැරී බැලීම අතක් පයක් නැමීම දිග හැරීම එවාගෙම සෙවුරු ආගිය ඇඳීම පෙරවීම පාත්‍ර ආගිය අතට ගැනීම සේදීම සම්ප්‍රක් කිරීම පින්නේ පාත්‍රය පිළිගැනීම ධන් වැළඳීම එවාගෙම කැසිකිලි වැසිකිලි ආදී ශාරීරික කටයුතු වල යන අවස්ථා යකත් වේතෙන් කෙලපොඩක් ගැසීම පවා එවාගෙම ඇඟේදීම මූණ සේදීම දත් නැදීම එවාගෙම ලොකු කොඩා මේ ගමම් බෙමන් නිදුන් හිතුන් වාගේම කතා බහ නිස්සද්ද කාමේ සියල්ලම සිහිනෝණයෙන් පවත් වෙනවා. එතන සති සම්පජඤ්ඤ කියන්නේ අත්හැල් බැලගත් සිහියයි නුනයි දෙක ගැනයි. සිහියයි නුනයි දෙක පාවිච්චි කරනවා. ඒ ක්‍රියාවක් ගන්න සිහිය පවත් කරනවා. ඒ සිහිය පවත් කරන ක්‍රියාවේදී නුනත් හසුරු වෙනවා. ඒ සම්බන්ධව සති සම්පජඤ්ඤයේ සඳහා සම්‍යක් ප්‍රාර්ථනා සම්‍යක් ප්‍රඥා හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන හැම අවස්ථාවකම ඒ කරන ක්‍රියාව කරන කියන වචනේ කරන සිටිවිල්ල කුසල දකුසල දෙක කියලා බැලීම. එවාගෙම තමන්ගේ සුදුසුද නුසුදුසුද කියලා නුවණින් කල්පනා කොට බැලීම. මේ වෙලාවේ තමන්ගේ හිතේ භාවනා මානසිකාර්ය අවදි කරගෙන පැවතීම ගෝචර සම්පජාන. ඊළඟට ඒක තිලක්ෂණයට නැංවීම. අසම්මෝහ සම්පජඤ්ඤය කියලා. සාත්‍යක සත්‍රාය ගෝචර අසම්මෝහ කියන මේ සම්පජඤ්ඤ හතරෙන් අනුව හතරට අනුව නොනින් මෙනෙහි කරනවා. ඒ සත්‍ය සම්පජඤ්ඤය. මුත්තසති පුද්ගල පරිවර්ජනතා කිව්වේ ඒ කියන්නේ කිසිම දෙයක් ගැන මතක නැහැ. ඒකට කියනවා නිදසුනක් මේ බස්සනිච්චිත ආකසදිසේ පුද්ගලයේ කියලා. ඒ කපුටු ඔබත් ආදී කෑම ජාති කටතරංගින හංගනවා. එක එක උළු කැට ආශ්‍රය හංගනවා පොල් රතු ආශ්‍රය හංගනවා නොඑතන හංගන අය මතක නැහැ වෙන කෙනෙක් තමයි ඒක ගොදුරු කරගන්නේ. ඒ වාගේ තමන් කරන කියන දේවල් ගැන කිසියම් මතකයක් නැති අමතක වීම බහුල වූ පුජ්‍යලයන් ඇසුරු කිරීමෙන් අනුගමනය කිරීමෙන් වැළකී සිටීම සතිය වැඩෙනවා සංස්කෘති සම්බොජ්ජංගේ. ඊළඟට උපක්ෂේ ඡස්සති පුද්ගල සේවනතා මනාව සිහිඳුවනින් හැම කටයුත්තක යෙදෙන සතියෙන් යුතුව හැසිරෙන්නේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම. ඒ ආදර්ශයක ගැනීම නිසා සති සම්බුද්ධියන්ගේ වැඩිය. කදදී මුත්තතා කියන්නේ මා විසින් මේ සතිය පිහිටුවාගෙනම කටයුතු කළ යුතුයි කියලා තමයි ඒ අදිෂ්ඨාන කරගෙන පවතිනවා. හැම කටයුත්තක් මම සිහියෙන් කරන්නේ මේ කියන අදිෂ්ඨානයෙන් කටයුතු කරනවා. එතකොට සති සම්බොජ්ජංගේ උපදිනවා. මේ කාරණාවට කියනවා සති සම්බොජ්ජංගාඨානිය කියලා. ධම්මේචේ කියලා මෙතන හඳුන්වන්නේ නුවණ ප්‍රඥාව. ඒ කියන්නේ සෑම කුසල් සිතකම නිවන් පතා කරන සෑම කුසල් සිතක පහළ වෙන නුවණ ප්‍රඥාව. ඒ ප්‍රඥාවත් අත්තිවික්කමේ කුසල කුසල ධම්මා සාමජ්ජාන වජ්ජා ධම්මා හීන පණීතා ධම්මා කන්න සුක්ඛ සප්පටිභාග ධම්මා සත් යෝනිසෝ මනසිකාර බහුලීකාර වයමාහාරෝ අනුප්පන්නස්සවා ධම්මේචේ සම්බුද්ධංගස්ස උප්පාදාය උප්පන්නස්සවා ධම්මේචේ සම්බුද්ධංගස්ස භාවනාය පාරිපූර්ය ඔය විදිහට සඳහන් කරනවා කුසල කුසල එවාගේම සාමග්ග්‍ය අනවග්ග්‍ය දේවල් එවාගේම අකුසල මේ කුෂ්ණ සුක්ල සප්පතිභාග කියන්නේ අකුසල ධර්ම හා කුසල ධර්ම එකට එකක් ප්‍රතිවිරුද්ධ ධර්ම මේවා ඉස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය සක්කේ පටිච්ච සමුප්පාද ආදී ක්‍රමවලට හරවමින් නුවණින් ආබෝධ කරගන්නවා නම් මෙනෙහි කරනවා නම් ඒක ධම්මේචේ සම්බොජ්ජංගේ වැදෙන්න ආහාරයක් වෙනවා මා භාවනාවේ නිමාව දක්වා මේක වැඩෙන්න හේතුවක් වෙනවා. ඒක කාරණයි. ඒක බුදුරජාණන් වහන්සේගේ වචනයේ කරුණු හතකින් අර්ධ කතාව පැහැදිලි කරනවා. පරිකොච්චකත, රත්ත්වේශ දෙකේලියත, ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනත, දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනත, පඤ්ඤවන්ත පුද්ගල සේවනත, ගම්මීර ඥානචර්යා පච්චවේකනත, සතදිමුත්තත කි. ඒ කියන්නේ පරිපූර්ණකතා කියන්නේ තමන් ඉගෙන ගන්න තමන් භාවනා කරන කමටහන් ගැන අර්ථය හොඳට විමසා ආબોධ කර ගන්නවා ධර්ම කාරණයක් වුණත් ගාථාවක් වුණත් සූත්‍ර පාඨයක් වුණත් හරියටම අර්ථය නිවැරදිව අසා දැන ගන්නවා එයින්ද නුවණ වැඩිනවා වස්තු විශේෂ දෙකිරියතා කියන්නේ තමන්ගේ අභ්‍යන්තර ශරීරය පරිහරණය කරන සියල්ල පිරිසිදුවෙන් තබා ගැනීම විචුණු ආසේ නම් හොඳට ඉස්සකේස් භාගන එවාගේම දක්ෂුද්ද කරගෙන හොඳට පෑන් පහසෙලා ඇගේ ධාඩිය ගඳ නොවන හැටියට එවාගේම ශරීර අභ්‍යන්තරයේ දොස් කියනවා නම් උද්දවිරේචන අදෝවිරේචන නත්තු කම්ම කියන ඉරයක ක්‍රම වලින් අභ්‍යන්තරයේ සහල්ු බාට පමුණවා ගැනීම ඉනකොතු බා ගැනීම මේ ආදී කරුණු තමන්ගේ සන්තානේ ශරීරය පිරිසුදු කර ගැනීම ගාමිණී මතමන් පරිහරණය කරන පාත්‍රය, සිවුර, ආසනිය, නිසීදනය, ඇඳ පොට්ටු යතිලි කොට්ටෙමෙත්, කුටි සෙනසුන්, අවට පරිසරය හොඳින් පිරිසුදුව තබා ගැනීම. මෙසේ පිරිසුදුව තබා ගත්තොත් තමයි එතෙන්දී හිත බොහෝම පැහැදිලිව නුවණ වැඩෙන්නේ. ඒකට නිදසුනක් කියනවා දැන් යම් කිසි විදිහකින් අපිරිසුදු පහන් කටිල්ලක අපිරිසුදු තෙල් දාන අපිරිසුදු පහන් ඇති එක පහනක් දැල්වුවොත් එළිය අපිරිසුදුයි. එහැදිලිම දැල්වෙන්නේ නැහැ එළිය. පිරිසුදු පහන් තැටිල්ලක පිරිසුදු තෙල් දාන පිරිසුදු පහන් වැටියක් යදා පහන දැල්වුවොත් බොහොම දීප්තිමත් පහන එළිය දෙනවා. ඒ වගේ තමයි පිරිසුදු කයක් පිරිසුදු හිතක් පිරිසුදු අවත පරිසරයක් ඇතුව කටයුතු කරන්නාගේ නුවණ පිරිසුදු වෙනවා. ඒකට වස්තු විශේෂ දෙකිරියතා. ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදෙන දාකීනේ තමන්ගේ සංකාණී ඉන්ද්‍රිය ධර්ම පහ සමසමව තබා ගැනීම. ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් දෙක සමව තබා ගන්නවා. වීර්යය සමාධිය දෙක සමව තබා ගන්නවා. මේ හතරටම ප්‍රධානව සතිය පිහිටුවා ගන්නවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්ම හරියට එකක්වත් අඩු වැඩි වුණොත් නිසි හැටියේ හිත සමාධි වෙන්නේ නැහැ. විදර්ශනා ඥාන වැඩෙන්නේ නැහැ. මේවා පහම සමසමව කියනකොට තමයි සදම්මවිචේ සම්බොජ්ජංගි විදර්ශනා වශයෙන් ලැබෙන්නේ. ඊළඟට කියන්නේ දුප්පඤ්ඤ කුංගල පරිවර්ජනත. ඒ කියන්නේ මේ ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය ප්‍රතිස්තම උපාදාරි ධර්මයන් ගැන විදක්වත් දන්නේ නැති. ධර්මයේ ගැන නොදන්නේ. ධර්මයේ භාවනා ගැන නොදන්නේ. ඒවා ගැන නොහිතන්නේ. එහි නොයදෙන කුජලෝ ඉන්නවා නම් ඒ අත්තන් ඇසුරු කිරීමෙන් එංගිලා වාසය කරනවා. පඤ්ඤවන්ත පුද්ගල සේවනතා කියන්නේ අර වාගේ ගැඹුරු නුවණ වාදනය. ඉස්කන්ධාතන දහස් ඉන්ද්‍රිය සත්‍ය පරිසම්පාද ආදී ගැඹුරු ධර්මයන් මනෙමින් දන්න. සමථ විපස්සනා භාවනා ගැන මනෙමින් දන්න. ඒවැය යෙදෙන නුවණ දිනු කරන නුවණ පුහුණු කළ උතුමන් ආදර්ශයට ගනිමින් ඇසුරු කිරීම. එවාගේම ගම්බීර ඥානචරියා පච්චය කනතා කිව්වේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා විසින් ආબોධ කරගන්නා ලද මේ ජඹුරු ධර්මයන් සියුම් ලෙස බෙද බෙදා දැකීමට පුරුදු වීම. ස්කන්ධ බෙද බෙදා බලනවා, ආයතන බෙද බෙදා බලනවා, ධාතු, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම, එවාගේම මාර්ග ඵල ධර්ම මේවා මනමින් බෙදමින් සියුම් ලෙස විදර්ශනාට නංගන්න පුරුදු කරනවා. එවන්නාගේ සතිය සන්තානයේ ධම්මේචේ සම්බොජ්ජංගේ යදිනවා. අනික සද දෙමුත්තා කිව්වේ සෑම ඉරියව්වකම මම නුවණින් කටයුතු කරන්නෙමි කියලා අදිෂ්ඨානයේ යෙදී සිටීම. මේවාට කියනවා ධම්මචේ සම්බොජ්ජංගේ වැඩිීමේ කාරණා. මේවා අනුගමනය කරන්නේ කොට නූපන්න ධම්මචේ සම්බොජ්ජංගේ උපදීන උපන්න ධර්මචේ සම්බොජ්ජංගය වැඩි දියුණු වෙනවා. ඊළඟට වීර්ය සම්බොජ්ජංගේ ගැන කෙටි වීර්ය සම්බොජ්ජංගය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරන්නේ සතර සම්‍යක්ප්‍රදන් වීර්ය. මේ සතර සම්‍යක්ප්‍රදන් වීර්ය හරියට අනුගමනය කිරීමේදී ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන ආකාර තුනකින් වීර්ය එකේ වැඩෙනවා. ඒවා නුවණින් කල්පනා කිරීමේදී නූපන්න ඉරිය සම්බොජ්ජංගේ උපදින උපන්න ඉරිය සම්බොජ්ජංගේ වැඩෙනවා. ඒ සඳහා කරුණ 11ක් සඳහන් කරනවා අට කතාවේ. ඒ කියන්නේ අපාය භාපච්ච වේකනක ආනිසංස දස්සාවිතා ගමන වේටි පච්ච වේකනක පින්දපාතාපචායනක ස්වාගේම ජාති මාත්‍ය පච්ච වේකනක සතු මාත්‍ය පච්ච වේකනක දායජ මාත්‍ය පච්ච වේකනක සබ්‍රමචාරී මාත්‍ය පච්ච වේකනක කදලි මුත්තතා කියන කාරණා 11. එහිදී සඳහන් කරනවා ප්‍රමාද වුණොත් සිදුවෙන්නේ නරක ආදී සතර අපායන් නොමිදී සංසාරයේ දුක් විඳින්න සිදුවීමයි. ඒ නිසා අපාය බය ගැන මෙනෙහි කිරීමෙන් වීර්යය උපදිනවා. ආනිස්සස්ස දාස්සාවිතා කියුවේ මේ වීර්ය කිරීමෙන් තමයි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ධ්‍යාන මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කෙරේ. කුසීතයාට කවදාකවත් ඒක ලැබෙන්නේ එනිසා මා විසින් උත්සාහවන්ත වුණොත් මේ ඥානීස්ස මත ලැබෙනවමයි කියලා ඒ අනුශාස්මිනී කරනවා. එයින්ද වීර්යය වැඩිනවා. ඒ වගේම ගමන වේති පච්ච වේකනතා කියන්නේ තමා විසින් යා යුතු ගමන් මඟ. දැන් සතුන් ගතෝ පැවිදි වුණා නම් හෝ ගිහි පින්නෙක් කරුවන් සරණ ගියා නම් හෝ ඒ සෑම දිනම යන්නේ නිවන් ගමන. ඒ නිවන් ගමන තමා යා යුතු වන්නේ කෙසේද? උත්සාහයෙන්. එනිසා උත්සාහයෙන් වීර්යයෙන් යා යුතු ගමන තමයි දී සිටින්නේ. නිසා මා කිසිම සිටින් කුසීත නොවිය යුතුයි කියලා ගමන් වේතේ මෙනෙහි කිරීමෙන් වීර්යය වැඩෙනවා. ඊළඟට පින්දපාකාපචයනතා කිම්වේ පැවිදි භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් භික්ෂූන් වහන්සේලාට මේ සිව්පස්සේ ලැබෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සන්තක ප්‍රත්‍යක් වශයෙන්යි. භාග්‍යතුන් වහන්සේ අනුමත කොට වදාළ නිසයි සදවතුන් සිව්පස්සේ සංග්‍රහ කරන්නේ. මේවා ඒ ණය දෙනවා එහෙම නෙමෙයි. අපි මේ යම් කිසි විදිහකින් ඒ ඇත්තන්ගේ කුසලයේ මහත්ඵල කරන්න උත්සාහවන්තෙන් වුණොත් අපි ඒකට ණය ගත වෙනවා. කන්නාදිත්‍ය මානවලිය යුතුව පරිභෝගකල සිව්පස්සේ ප්‍රතිවේක්ෂාදීන් තොරව අපි ඒකාන්තයෙන්ම ණය ගැති වෙනවා. ඒ හේතුවෙන් සසර ලෝගුලි ගිලින්නක් වෙනවා කියන කර්මත ඒ දුක් විපාක නිදින්න සිදු වෙනවා. එනිසා මේ පින්දපාතා ප්‍රචාරණයේ කියන සමහර සිව්පස්සේ පරිත්‍යාග කරන්නවුන්ගේ කුසලයේ මහත්ඵලවනු පිණිස අප්‍රමාදව උත්සාහවන්තව සමති උපාසනා භාවනාව යෙදෙනවා. අර මහා මිත්‍ය ස්වාමීන් වහන්සේ වාගේ මහා මිත්‍ය ස්වාමීන් වහන්සේ කස්කලේ මේ වැඩින්නේ කඳු මුඳුනක කඳ පාමුලම ගෙදරක මව් කෙනෙක් හැමදාම උන්වහන්සේට පින්දපාතේ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. එක දවසක් උන්වහන්සේ පින්දපාතේ වඩින්නේ සීමල පාත්‍ර ධාරීම වඩින වෙලාවේ කන්දෙන් බැහැගෙන එනකොට ඇහෙනවා කතාවක් අර පහළ ගෙදර. තමන්ගේ දිනණියක මෞතුමිය විධාන කරනවා දරුව අහවල් කෙනේ කියන්නේ පරණ හාල් අහවල් කෙනේ කියනවා පෑන් යහකුරු අසවල් කෙනේ කියනවා මේ දේවල් ප්‍රණීතව දානි හදන්න. මම ගමනක් යන්නේ තේනවා මම එනකම් මට ඇඟුල් කැල ටිකක් හදලා තියන්න. ওই කතාව ඇහුනම මේ කඳු මොඳුනින් බැහැගෙන වඩින ස්වාමින් වහන්සේට උන්වහන්සේ කල්පනා කළා හෝ මේ සදහවක් බෞද්ධ මෞපියෝ තමන් ඇඹුල් කඳ ටිකක් පානය කළ දවස ගෙවනවා අපවැන්නන්ට මේ ප්‍රණීතව දානේ සූදානම් කරන්න විධාන කරනවා. හෝ මෙවැන්නන්ගේ මේ සිව්පසේ අපි කෙලෙස්සයිතව පරිභෝග කළොත් ලොකු පාපයක් නිසා අදමම පින්දපාති වඩින්නේ රහත් නොවි. කියලා ආපසු කුටියට වෙලා පාත්‍රයේ සිවුරු තන්පත් කරන භවනාසනේ වාඩි වෙලා දීර්ඝ කාලයක් භවනාවේ යෙදී සිටි උත්මේ බැවින් ඉතා ඉක්මනින්ම සමාධිය වුණා. සමාධිය වෙලා විපස්සනා වැඩුවා නුඹෝ වේලාවකින් උන්වහන්සේට පුළුවන් වුණා එකම ආසනයේදී සතරමඟ ඵල දෙලිවලින් අරිහත්යෙන් නිර්වාණය සාක්ෂාත් කරගන්න. උන්වහන්සේ නැවත නැගිටලා එනිම අනත වැදියා මේ පියවර මනින්ද දිනාම තියනවාද පින්ද පාති වඩින්ද කියලා. එළුවා මේ ගෙත් ඒ කුටිය ඉස්තරා තියෙනවා ගහක්. ඒ ගහේ වෘක්ෂ දේවතාවෙ ඉන්නවා. වෘක්ෂ දේවතාව මේක දැකලා දෙමට බැස්ස මිනිස් වෙසි. යන වැන්ද වැඳලා කිව්වා උභාසිත මගේ නමස්කාරය වේවා. ස්වාමීනි පින්ද පාත් වඩින්න වෙලාව තියෙනවා. උභාසිත නැවෙන උතුමන්ද පින්ද පාත් දීලා දුප්පත් උපාසකම්මලා දුකින් මිදෙනවා නේ කියලා ආරාධනා කළා. පින්ද පාත් වැඩියා. ජෙනරාලේ මෑණියන්ගේ දියණිය බොහොම ගෞරවයෙන් දානි හදලා උන්වහන්සේට පූජා කරලා කල දෙව උපස්ථාන කළා. අවස්වාරුවේ මෑණියෝ ගෙදර ඇවිල්ලා කොහොමද ස්වාමින් වහන්සේ වැඩියට දානි දුන්නද කොහොමද? අනේ බොහොම සන්තෝෂදායක දවසක් අද අපේ ස්වාමින් වහන්සේ වෙනදා වගේ නෙමේ පුදුම විදිහේ ප්‍රබෝධමත් මූණක් මට දකින්න ලැබුණා. ඒ මෑණියෝ එදිහාට වැඳලා කිව්වලු අපේ ආර්ය පුත්‍රයන් වහන්සේ කාන්තේ මද ශාසනාර්ථයේ මුදුන්පත් කරගන්න ඇති කියලා. මොන තරම් සතුටක්ද? ඒ වගේම අර දානු බණ්ඩික තිස්ස උපාසකතුමා අතරමඟදී දානයක් දුන්නා පින්දපාතක ස්වාමින් වහන්සේ කෙනෙකුට දුළු ඒ කියන්නේ 6 මාසයක් දුක්ගෙන කුලී වැඩ කරලා තමන්ගේ හැපේට කියව දරුවන් නිදහස් කරගන්න හොයාගත්ත කහවණු 12ම වේදන් කරලා කාණියක් දුන්නා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ තිස්ස මහරාමයට වැඩිය උපාසක තුමත් එක්කම අනුරාධපුරේ ඉඳලා ස්වාමීන් වහන්සේ මඟදී විස්තරව කොහොමද උපාසක මහත්තයාගේ තොරතුරු. ඉතින් එතුම ඔක්කොම කිව්වා. එතුම බොහොම දුක්පත් කෙනෙක්. එතුමාගේ නිවසේ දෙන ලොකු ධානයක් තිබුණේ නැහැ. කාවන්තිස්ස රාජකාරණ හැමතැනම ශාස්ත්‍රීයයි. නමුත් එතුමා දරණිකෙන් එමින් ජීවත් වෙන්නේ. ගෙදර ඉන්නේ මේ මමයි පියයි දියණියයි විතරයි. ඉතින් මේ දෙන්න කතා කළා අනේ අපට නම් පින්කම් කරගන්න යමක් නැහනේ. ඉතින් අපි කොහොම හරි දානයක් දෙන්න ඕනේ කියලා එක දවසක් ගෙදර උපාසිකාව තියෙන හැටියට දානයක් හදාගෙන ඉන්නකොට පින්දපාත වැඩි ස්වාමීන් වහන්සේ කෙනෙකුට දානි දුන්නා. ඒ ස්වාමීන් වහන්සේ වයෝවෘද්ධව පැවිදි වෙච්ච නොදියුණු මනසක් ඇති කෙනෙක්. උන්වහන්සේ මේක බලානේ දෙද්දිම බල්ලන්ට දැම්මා. මේවත් කන්න පුළුවන්ද කියලා. අනේ මේ උපාසිකාව එකටම නාපුණේ නැහැ. අනේ ඉතින් ආර්යයන් වහන්සේලාට අද මොනතරම් ප්‍රණීත දෙන්න පාත ලැබෙනවද? ඉතින් අපට තියෙන හැටි මේ දුන්නේ කවදා හරි අපට ප්‍රණීතව දන් දෙන්න ලැබේවා කියලා හිතා දාගත්තා. හන්දෑවේ දෙන්න කතා කරනකොට එයා ඉතින් අපි හොඳ වැඩක් කරමු. අපි මේ දිනේ ගෙදරකට වැඩකාරකමට දීලා මුදලක් ගන්න. මේ මුදලෙන් අපි කිරි දෙනක් ගෙනල්ලා අපි කිරි බින්දක්වත් පාවිච්චින ගොන ඒක දානෙට යොදමු. අපි උදේ උදෝන කිරි වලින් සංඝයා වහන්සේලාට දානේ පිරිනමමු. අවස දෝන කිරි වලින් මුදෝලා ඒකට දාන වස්තු සම්පාදනය කරගමු කියන කටකා කරගෙන ඒ වගේ පොහොසත් ගෙදරක මේ දරුවා වැඩකාරකමට තියලා කවන 12 කිල්ල ගත්තා. ඉතින් අර වගේම කිරි දෙනම් දෙනවා. හැබැයි මේ දෙන්නගේ ශ්‍රද්ධාව නිසාම කිරි දෙනෙමින් වැඩියෙන් කිරි දවන්න පුළුවන් වුණා. ඉතින් එක දවසකට ස්වාමීන් වහන්සේලා 8 නමකට දන් දෙන්න පුළුවන් වුණා. දැන් දිනපතා මේ වගේ දාන දෙන්න පුළුවන් වුණා මේ චේදුරියෙමි. අන්තිමේදී කීර සලාක දානි කියලා බොහොම ප්‍රසිද්ධ වුණා. ලොකු ලොකු ස්වාමීන් වහන්සේලා පවා වඩින්න ලැබුණා. ඔය අතර මේ මෞඛ්‍යව දෙන්නම කතා කළා අපි මේ දරුවා නිදහස් කරගන්න ඕනනේ මේ දම්පින්කෝ මේ දෙද කරන්න යන්නේ මම මුදලක් හොයාගෙන ඉන්නම් කියලා කිෂ්ක ඉඳලා අනුරාධපුරේ ගියා වැඩ හොයාගෙන. උක්කර්මාන්ත ශාලාක මාස 6ක් වැඩ කරලා කහවණු 12යි යටු පෙළඹුණි. ඉතින් ඔය අරගෙන එනකොට ස්වාමීන් වහන්සේ කෙනෙක් වඩිනවා අනුරාධපුරේ ඉඳලා කිස්සම ආරාමි බලා. අනේ කොච්චර වටනවද මට දහම් කතාවක් අහගෙන ඉන්න පුළුවන් කියලා එකට උන්වහන්සේත් එක්ක ආවා. එතකොට දවල් වූ අවස්ථාවක ස්වාමීන් වහන්සේ කිව්වා ස්වාමීනි ඔහම වැඩ ඉන්නේ මේ ගාමුල මං දානි ටිකක් හොයාගෙන එන්නම් කියලා ඉදිරියට ගියා. යනකොට එක මිනිහෙක් වස්මුලක් අරන් පාරට දැත්තා. කියා හිතේ මට කහවණුකට දෙන්න පුළුවන් දෙය බස්මුල. ඒ කාලේ බස්මුල කහවණුවක්වත් ඉන්නේ නැහැ බොහොම අඩු මිලයි. ඊට පස්සේ මිනිස්සෙක් හිතුවා මේ සල්ලිකාරයෙක් වෙන්න ඇති කියලා ගාන දෙන්න බෑ කෝ කාවනෝට. එහෙනම් දෙහිකට තුනකට වම 12කටම කියුවා. පස්සේ කො එකට වඩා වටිනවා නම් ඔබට පින්කිරිත වේවා මේක මට කෑමට නෙමෙයි මේ ආගන්තුක පෝජනීය ස්වාමීන් වහන්සේගෙන උඩ දාන දෙන්න. එනිසා කහවණු 12ම තියෙන බස්මුලාල ගෙනහිල ස්වාමීන් වහන්සේට වැළඳෙව්වා. ස්වාමීන් වහන්සේ භාගයක් ගත්ත නමුත් කියා හිටිය ස්වාමීන් වහන්සේ ගෙදර ගිහින් කැම ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ එක නමකට ගැලපෙන්නේ මේ දානිස් ගැන වළඳන්නේ. ඉතින් වැළඳුවා. කන්දල යනකොට තමයි විස්තර කතා කළේ කොහොමද ඔබේ ජීවනෝපායදී කියනකොට කියනකොට ස්වාමීන් වහන්සේ පුදුම ධර්ම සංවේගයක් ඇති වුණා. අහෝ මේ වාගේ සදහවතුන්ගේ දානෙ පිළිගෙන අපි කෙනෙක් සයිතු වෙන හේතුවත් ඒක ලොකු වරදක්. අද මම මේ ගත්ත දානෙ හැද වෙන දානියක් ගන්නෙ නැහැ ආහාරයක් ගන්නෑ රහත් නොවි. මම දැන් 38 ගිහිල්ලා කුටියක් ලැබුණාන් පස්සේ මම භාවනායි දිලා රහත් වුණොත් නිකන් නැගිටින්නේ නැහැ කියලා. ඉස්සමහාරාමයක වැඩිලා උන්වහන්සේට ආගන්තුක කුටියක් ලැබුණා. ඒ කුටියෙහි අර වගේ නේ භාවනාවට වාඩි වුණා. අදිෂ්ඨාන කරගෙන 12ක් 3ක් 4ක් 5ක් 6ක් භාවනා කළා නැගිටිනේ. අත්මිදාට එළිවෙන්න උන්වහන්සේ සෞඛලස සරහත් තුන අභිඥා බල සහිතව උන්වහන්සේ රහත් වෙලා බැලුව ආයුෂ ප්‍රමාණය බැලුවා මෙදාම පිරිනම් පාණ්ඩ වෙනවා. එලා උන්වහන්සේ පාත්‍ර චුරු කුටිය තැන්පත් කරලා යදියාණ්ඩවල සංඝාරයස් කරවල කියා හිට මගේ මාර්ගඵල ගැන සැකයක් තියෙනවා නම් අහන්න මං කරුණු කියනවා කියලා. ස්වාමීන් වහන්සේලා කියලා තියෙන අපර සැකයක් නැහැ. මොක්නිසාද තමුන්වහන්සේ මේ නොනිදා නොනැගිට භවනා කරලා මේ උත්සාහවන්ත වුනේ? උන්වහන්සේ විස්තරය කිව්වා මෙන්න මේ කාරණේ උඩයි මම මේ දේට ඇසුරුනේ. ඔහොම කියා දිනුවාසේ අදිෂ්ඨාන කළා මම දැන් අහවල් වෙලා තිබුණාම් පහලා මේ සෑයට ආරෝපණය කරන් විස්තර ඒ උපාසකතුමා විල්ලා වඳිනකන් කිසි කෙනෙකුට මේ දේහි උස්කන්ද බැරි වේවා. එතුමා විල්ලා වැඳ ගමම දේහි ඉබේම ඉස්සලා චිත්තකේ තන්පත් වෙලා ඉබේම ආධාන වේවා කියලා මේ අදිෂ්ඨාන කළා. ඉතින් උන්වහන්සේ පිරිනුවම් පෑවා. පස්සේ ඒ ආධාන සඳහා චිත්තකේ සකස් කරලා සෙනිකාවක නැංගුවා විතරයි උස්සන්නේ බෑ. ඉතින් මුළු සංඝ පිරිසම දායක පිරිස එකතුලා බැලුවා කෙනෙකුට බෑ. මහරජුරෝ කියනවා. එතුමාට බැරි වුණා. පස්සේ රජුරෝ සීල විස්තර සංඝයාගෙන් දැනගෙන නගර විරහසුරෝ නර කුජිරය ගෙන්නුවා. අසාසෙට්ටිය ඔබ අතරමගදී දවස් 7කට ඉස්සර ස්වාමීන් වහන්සේ කෙනෙකුට දානයක් දුන්නාද? එහෙමයි. අඳුරන්න පුළුවන්ද? අදක්වත් පුළුවන්. එන්න කියලා පෙන්වන්න දෙක ගියා ශ්‍රීකාව ළඟට. එතුමා දැක්ක ගමන් අඬන්න ගත්තා. ඊළඟ තුන් වහන්සේගේ පසෝ දෙකාලක නැවැන්දා. යන්න ගමන්ම ශ්‍රීකාව අහසට නැංගා. ආදර නැංගිල චිතකේ තන්පත් වුණා. හතර කොනේම ගිනි දැල්ුණා. සැලකින් ආදාහන වුණා. පස්සේ රජුරෝ එතුමාට විශාල සම්ප්‍රාප්තියක් දුන්නා. අන්තිමේ තම සිටුකදී සිටුවේක වාගේ බොහොම සැප සම්ප්‍රාප්තියකින් දාන ආදි කුසල් කළ සුගති පරායන වුණා. මේ වාගේ ස්වාමීන් වහන්සේලාගේ පිළිවෙතට කියන පින්ද පාත අපචායනේ කියලා. තමන්ගේ ශූකසේට මහත්ඵල කර ගැනීම සඳහා උත්සාහවන්ත වීම එක තීරිය වෙන කාර්යයක්. ඒ වගේම දායජ මහත් පච්චවේක්ෂණතා කියන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ දායාදේන ආදි ධනස්කන්ධයයි. වීර්යන කුලොත් ලැබින්නේ. එසම මං ආර්ය ධනස්කන්ධය ලබන්න වීර්ය වඩන්න ඕනේ. ඒ වගේම ජාති මහත් පච්චවේක්ෂණතා කියන්නේ තමන්ගේ පිළිවෙත. දැන් පරිද්දෙක් නම් තමන් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. ඔක්කාක රාජ පරම්පරාවට ආයේ සුද්ධෝදන මහානාය මෞර්ය මුතුන් මිත්‍යාන්ගේ දරු කෙනෙක්. අපේ සරුවක් යන්වාසේ තමයි මගේ පියාණන් වහන්සේ. රාවල බද්දර ස්වාමීන් වහන්සේ මගේ සොහොයුරන් වහන්සේ. ඔය විදිහට අපි මේ පැවිදි ජීවිතයේ ගත කරන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි ලෝතර බුදුරජාන් වහන්සේගේ ඥාතිත්වයට පත් වෙලා ඒ නිසා මම උත්සාහවන්ත වෙන්න ඕනේ කියලා. ඊළඟට සත්තු මහත් පච්චවේකනත අපේ සරුවක් යන්වාසේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි කියලා උන්වහන්සේගේ ප්‍රතිසන්දිය උත්පත්තිය බුද්ධත්වය ධම්මචක්කදේශනය ආදී හැම කටයුත්තක් යමා මහ පෙළහැර පෑම පිරිනිවීම හැම දෙයක්ම පුදුම විදිහේ ආශ්චර්ය අන්තිමේ සිදු වුණ උස්තමයේ කියලා උන්වහන්සේගේ ධර්මකා සම්පත්තිය වාගේම රූපකා සම්පත්තිය වාගේම පාරමී සම්භාරය මේව සිහිපත් කරමින් ඉති උනන්දු කරගන්නවා. එවාගෙම සබ්‍රාහ්මචාරී මහන්තතාව කියන්නේ අපේ සබ්‍රාහ්මචාරීන් වහන්සේලා මේ සාරිපුත්‍ර මෞද්ගල්‍ය ආනන්ද කාශ්‍යප රාහුලාදී මේ උත්තමයන් වහන්සේලා උන්වහන්සේලාගේ සහෝදර පිරිසකුයි අපි. එනිසා අපි උන්වහන්සේලාට ගෞරව පිණිස උත්සාහවන්ත වෙන්න ඕනේ කියලා වීදේ කරනවා. එවාගෙම අදදිමුත්තකාගෙන සෑම කටයුත්තකදීම වීර්ය නොසෙන්ට පවත්වන්නේ මේ කියලා අදිෂ්ඨාන කරගෙන හැම කටයුත්තක් කුසල ක්‍රියාවක් ආරම්භ කරනවා, ඒක දිගට ගෙන යනවා, බාධක මාර්ග ඔක්කොම මැඩ ගැටින්න එළියටම යනවා. ඒ විදිහට වීර්ය වැඩි වීමෙන් තමන්ගේ ඊරි සම්බොජ්ජංගේ වැඩෙනවා. ඔය වගේම ප්‍රීති සම්බොජ්ජංගේ ප්‍රීතිය කියන්නේ කුසල ප්‍රීතිය, පස්වන ප්‍රීතිය කියලා අපි හඳුන්වනවා, නිර්ආමිෂ ප්‍රීතිය කියලා හඳුන්වනවා. ඔය නිර්ආමිෂ ප්‍රීතිය, කුසලකිතේ ප්‍රීතිය වැඩි දියුණු කර ගැනීමට බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාළ ප්‍රීති සම්බොජ්ජංගට්ඨානීය ධර්ම කියලා. ඒවා වශයෙන් 11ක් සඳහන් කරන අතරත හැබැයි මේ කතා ටිකක් දිග වෙනවා, ඒක පුළුවන් තරම් අපි කෙටි කරන්න. එතන සඳහන් වෙනවා ප්‍රීතිය වැඩෙන්න නම් බුද්ධානුස්සතිය වැඩෙනවා, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය, දේවතානුස්සතිය, උපසමානුස්සතිය. මේ අනුස්සති හත එකක් එකක් වඩන්න වඩන්න අර කුසල ප්‍රීතිය, නිර්ආමිෂ ප්‍රීතිය වැඩෙනවා. එවාගෙම ලෝක පුද්ගල පරිවර්ජනතාව කියන්නේ කිසිම ධර්ම සන්තෝෂයක් නැති අයගේ ආශ්‍රයෙන් ගලිනවා. එවාගෙම සීනිද පුද්ගල සේවනතාව කියන්නේ බොහෝම ශ්‍රද්ධා ප්‍රසන්න උතුමන් ඇසුරු කරනවා. එවාගෙම අසාධනීය සුත්තන්ත පච්චවේකනතාව කියන්නේ බුද්ධ ධර්මයේ පිළිබඳව තුනුරුවන් කෙරෙහි පැහැදිලි නැති කරන සූත්‍ර දේශනාවන් සිහි කරනවා. එවාගෙම කඩදිමුත්තතාව කියන්නේ මං සම කටිඋත්කදීම කුසල ප්‍රීතියෙන්, නිර්ආමිෂ ප්‍රීතියෙන් කටයුතු කරන්නෙමි කියලා අදිෂ්ඨාන කරගන්නවා. මේ මිනිනකොට නූපන්න ප්‍රීති සම්බොජ්ජංග උපදීන උපන්න ප්‍රීති සම්බොජ්ජංගේ මාර්ගඵල දක්වා වැඩෙනවා. පස්සද්ධි සම්බොජ්ජංගේ ඊළඟට ප්‍රසලකා බලමු. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි කියලා චෛතසික ධර්ම දෙකක් එකවටිනින් කියවෙනවා. එතන කාය පස්සද්ධි කියන්නේ චෛතසිකයන්ගේ සංසිඳීම. චිත්ත පස්සද්ධි කියන්නේ චිත්ත පරම්පරාවේ සංසිඳීම. ඔය දෙකම එකට සම්බන්ධතාවක් නිසා ඒක බොජ්ජංගයක් හැටියට හඳුන්වන්නේ. ඒක වෙන් කරන්න බෑ. සහයෝගී චෛතසික ධර්ම දෙක. එන පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩෙන්නත් කාරණා හතක් සඳහන් කරලා තියෙනවා. ඒ තමයි පනීත භෝජන සේවනතා, උතුසුක සේවනතා, ක්‍රියාපත සුක සේවනතා, මජ්ජත් ප්‍රයෝගතා, සාරද්ධකාය පුද්ගල පරිවර්ජිනතා, පස්සද්ධකාය පුද්ගල සේවනතා, කදදීමත්තා කියන කාරණා හත. පනීත භෝජන සේවනතා කියන්නේ රසමියුරු කෑම නෙමෙයි. තමන්ගේ ශරීරයට ගැළපෙන බර නැති ආහාර පමණට වැළඳීමයි. සිව්පස්යෙන් ඉන්දපාත ආහාරයේ ගිලන් පස දාන ආදී ප්‍රණීත වශයෙන් සුවන එක නෙමෙයි. දැන් අපි හිතමු අරලු කඩක් තියෙනවා, චතු මඳුරක් තියෙනවා. ඉතින් චතු මඳුර ප්‍රණීතයි කියලා සමහරු හිතන්න පුළුවන් නෑ. චතු මඳුර වලට වඩා අරලු වලින් විශේෂ සේවයකුත් කරනවා ශරීරයට. එතකොට ඒක දෙකෙන් තමන්ට ගැළපෙන්නේ කොයි එකද කියලා තමන් තෝරගන්න ඕනේ. ඒ තමන් තෝරගෙන දැන් ධානි වුණත් ආහාර පාන වුණත් මේ දේ ලැබුණට මේ දේ පමණක් මේ දේම ගන්න ඇතුළු තමන්ට ගැළපෙන ඉරවා ගන්න පුළුවන්. ඒ වගේම සිහි විද්‍යාව පැවැත්වීමට පහසුවක් දැනෙන මේ යහපත් ආහාරයක් පමණ දැන පරිභෝග කරනවා. ඒකට කියන ප්‍රණීත භෝජන සේවනය. දැන් ඔය මස් මාංශ ගැනීම, බර ආහාර ගැනීම යෝගාවචරයට සුදුසු නැත්තේ ඒව ප්‍රණීත නොවේ. එව බරසාර වැඩි ඉරවා ගණ්ඩාමාරේ රාග දෝෂ මොහ ආදී කෙලෙස් වැඩෙනවා, නිදිමත වැඩෙනවා, තීන මිද්දා දෙලිවලන වැඩෙනවා. එනිසා ඒ විදිහේ බර ආහාර නොගෙන සෑහළු ආහාර ගැනීම ප්‍රණීත භෝජන සේවනතා. තවනි මුතුසුක සේවනතා කියන්නේ කාලගුණේ. තමන්ගේ ගතට සිටට ගැළපෙන වෙලාවල් තියෙනවා. උදේ පාන්දර, සන්ධ්‍යා ඉර බැස යන වෙලාව, අලුයම් කාලය, ඒ වගේ වෙලාවල් තෝරගන්නවා. තමන්ගේ වඩාත්ම එත සමාධි වෙන වෙලාවල්. ඊටාගෙම ඉරියාපත සුඛ සේවනතා කියන්නේ ඉරියව්ව. තමන් තෝරගන්න ඕන මත සක්මනද වැඩියෙන් ගැලපෙන්නේ, පරියංකේර වැඩියෙන් ගැලපෙන්නේ, හාන්සේලා ඉදීමද ගැලපෙන්නේ, සායනගත විඳිලාද ගැලපෙන්නේ, සිත සමාධි වෙන්නේ කොයි ඉරියව්වකින්ද ඒ ඉරියව්ව තෝරා ගන්නවා. ඊටාගෙම මධ්‍යස්ථ ප්‍රයෝගතා කියන්නේ කර්මය ගැන නුවණින් කල්පනා කරනවා. දැන් සමහර කෙනෙක් ශීඝ්‍ර භාවනාවේ දියුණු වෙනවා, සමහර කෙනෙකුට අමාරුයි. එතකොට හිතන්න පුළුවන් මගේ ආධ්‍යාත්මික සංකාණයේ වැඩි සංසාරයේදී මා පුරුදු නොකළ නිසා මේ ගුණ මට ප්‍රමා වෙනවා. ඒ නිසා මේ මා විසින් කරගන්නා ලද කුසල කුසල කර්මයන් දි හේතුවෙන් තමයි මට මේ ප්‍රමාදී අනික් කෙනෙක් දිනු වෙන්නේ අනේ සාදු සාදු හොඳට දිනු වෙලා ඇති ඒ නිසා එක එක්කෙනා තම තමාගේ කර්ම ආරූපව සැපේට දුකටපත් වෙනවා කියලා නුවණින් කල්පනා කිරීමේදී හිත සංසිඳෙනවා සාරබ්ධ කාය පුද්ගල සේවනතාවකනි කිසිම සංවරයක් නැති දරදඬුකම් පවත්වන අයගේ ආශ්‍රයෙන් වැළකෙනවා අස්තබ්ධ කාය පුද්ගල සේවනතාව කියන්නේ සංසිඳුණු කයක් එකක් ඇති බොහොම සංවරව කටයුතු කරන කලනිමිතුරන් ඇසුරු කෙරේ. කදදිමුත්තචාදීමේ අත් වශයෙන්ම හැම කටයුත්තකදීම සංසිඳුණු ඉරියව්වෙන් සංසිඳුණු ගතියෙන් සංසිඳුණු පැවැත්මෙන් ඉන්න මේ කියලා ඒ පස්සද්ධිය සඳහා හිතේ අදිෂ්ඨානයෙන් කටයුතු කිරීම. මේ මානිසා නූපන්න පස්සද්ධිය උපදින උපන්න පස්සද්ධිය මාර්ගඵල දක්වා භාවනා වශයෙන් වැඩෙනවා. ඊළඟට සඳහන් කරන්න තියෙන්නේ සමාධි. සමාධි කියන්නේ චිත්තේ ඒකාග්‍රතාව. මේක ਸਰව චිත්ත සාධාරණ චෛසිකයක්. එසේ නමුත් මෙතන සඳහන් වෙන්නේ බෝධිපාක්ෂික ධර්ම වශයෙන් 15 වෙනි කුසාසිතේ සමාධිය. ඒ සමාධිය ගැන දීර්ඝ විස්තර කරන්න වෙනවා. ඒ දෙ සඳහන් වෙනවා කරුණු 11ක් පමණ. ඒ කියන්නේ වස්තු විශේෂ දෙකීරියතා, ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා, නිමිත්ත කුසලතා, සමයේ චිත්තස්සේ පග්ගන්නනතා, සමයේ චිත්තස්සේ නිග්ගන්නනතා, සමයේ චිත්තස්සේ සම්ප්‍රාසනතා, සමයේ චිත්තස්සේ සාජ්ජෝපේක්ෂණතා, අසමාහිත පුද්ගල පරිවර්ජනතා, සමාහිත පුද්ගල සේවනතා, කදදිමුත් ඥාන විමුක්ත පච්චවේක්ෂණතා, කදදිමුත්තා කියලා. ඒ කියන්නේ අර වස්තු විශේෂිතා කියන එක ධම්මේචේ සම්බොජ්ජංගේ කියන්නේ ඇටියට පිරිසුදු බව. ඉන්ද්‍රිය සමාර්ථ පරිපාදන දා කියන්නේ අර ප්‍රංශද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමභාවයට පවත්වා ගැනීම. ඒ වගේම නිමිත්ත කුසලතා කියන්නේ තමන්ගේ භාවනා අරමුණ ගැන මන ආභෝධයක් ඇති කර ගැනීම. කසින අරමුණ ආකාරي ආනාපාන සතිය හරි බ්‍රහ්ම විහාර හරි අසුභ භාවනා හරි කවරෝ භාවනාවක්ද කරන්නේ භාවනාවේ කල් පරිපාදම නිමිත්ත මේකයි උද්ඝා නිමිත්ත මේකයි ප්‍රතිභාග නිමිත්ත මේකයි ප්‍රතිභාග නිමිත්ත රැකගන්නේ මෙහෙමයි ප්‍රතිභාග නිමිත්ත බිඳ වැටෙන්නේ මෙහෙමයි එක දැකගන්නේ මෙහෙමයි ඔක්කොම තමයි ඒ පිළිබඳව ආභෝධයක් ඇති කරගන්නවා එයින්ද සමාධිය වැඩෙනවා එවාගේම හිත උනන්දුවක් නැතුව නිකන් සැකවෙන හිතක් නම් දීන බවට යන හිතක් නම් එතෙන්දි වීර්යය වඩා ගන්න උත්සාහවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ අධික ලෙස වීර්යය වැඩිනවා නම් එතෙන්දී ඒ වීර්යය සමභාවයට ගන්න උත්සාහවන්ත වෙනවා. ස්වාමීන් වහන්සේ නිර්හස්වාද වේලාවල් තුන කිසිම භාවනා කළාට කිසිම රසයක් නැත්නම් ඒ වෙලාවේ සංවේග වස්තු උපදවාගෙන ඒක සම්පහන්සනේ කරනවා. බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ සිහිපත් කරමින් ඒක සතුට කරගන්නවා. ඒක අවදි කරගන්නවා. එවාගේ අජ්ජුපේක්ෂණතා කියන්නේ කිසිම මහන්සියක් නැතුව බොහෝම ලස්සනට භාවනා වීතියේ හිත වැඩ කරනවා නම් එතෙන්දී උත්සාහය අඩු වැඩි කරන්න මහන්සි වෙන්නේ නැතුව දැනෙමින් උපේක්ෂකව කටයුතු කරනවා. ඒ වගේම සමාධි භාවනාවක් නැති පුජ්‍යලයන්ගේ ඇසුරින් වෙන් වෙනවා. සමාධි භාවනා මැනවින් වඩන උතුමන් කල්යාණ මිත්‍රයන් හැටියට ඇසුරු කරනවා. ධ්‍යාන සමාධි සමාපatti විමෝක්ෂ මේවා ගැන නුවණින් මෙනෙහි කරනවා. එවගේ මන් සමේතම සමාධිමත්ව කටයුතු කරන්නේ මේකල අදිෂ්ඨාන කරගන්නවා මේ කරුණ උඩ ඇසිරීමේදී සමාධි සම්බොජ්ජංගේ උපදින උපන්න සමාධි සම්බොජ්ජංගේ වැඩිනවා උපේක්ෂා කියලා කියන්නේ මෙතන උපේක්ෂා 10ක් ඔක්කොම තියෙනවා මෙතන බොජ්ජංග උපේක්ෂාවයි බොජ්ජංග උපේක්ෂාව නමින් හැඳින්වෙන්නේ සතර මජ්ජත්ත ආචෛසිකේමයි එහිදී බොජ්ජංග කියන්නේ මේ බොජ්ජංග කියන්නේ උපේක්ෂා සම්බොජ්ජංගේ කියන්නේ තමන්ගේ සංකාණේ මදහත් බව. මදහත් බව කියන එකේ අවස්ථාව මෙතන සඳහන් කරන්නේ ප්‍රියමනාප වස්තු ගැනවත් තමන් හැලෙන්නේ බැඳෙන්නේ නැතිකමයි. ඒකයි මෙතන මදහත් බව කියන්නේ ප්‍රියමනාප පුජ්‍යලයන් ගැන ප්‍රියමනාප වස්තු ගැනවත් හැලෙන්නේ. ඒකත් කරුණු 7-5කින් බුදුරජාණන් වහන්සේ උගන්වනවා. සත්‍ය මජ්ජත්තා සංඛාර මජ්ජත්තා සත්‍ය සංඛාරේ කේලායන පුද්ගල පරිවර්ජනතා සත්‍ය සංඛාර මජ්ජත් පුද්ගල සේවනතා කදදිමුත්තතා කිය. එතන සත්‍ය මජ්ජත්තා කියන්නේ දැන් ගිහි කෙනෙක් නම් තමන්ගේ දූ දරුවෝ. පැවිදි භික්ෂුන් වහන්සේ නම් තමන්ගේ ශිෂ්‍ය පිරිස. මේ අත් තුගෙන අධික ඇල්මක් තියාගන්න වටින්නේ. තමන්ට බොහොම උපකාර, තමන්ට බොහොම සහයෝගය දෙන අනුග්‍රහ කරන ඒ ශිෂ්‍ය දරුවන් ගැන කිසිම දැනීමක් නැහැ. ඇත්තෝගේ කර්මා රූපේ ඇත්තෝ කටයුතු කරයි. මගේ කර්මා රූප මම මේ කටයුතු කරනවා කියලා දැනීමක් නැතුව කටයුතු කරන්න හිත පුරුදු කරනවා. දැන් යම් කිසි විදියකින් තමන්ගේ සිත්යේ කියන බොහෝම සුවහදව බොහෝම කීකරුව. ඉතින් මේයත්කින් වැඩගන්නේ. එයත්කට අනුකම්පා කරනවා. තමන් තමන්ගේ වැඩ කරගන්නේ. ඒ තරමට ඒ ශිෂ්‍යයන් ගැන ඇල්ම බැල්ම වැඩි නම් ඒකත් උපේක්ෂාවට බාධාවක්. එනිසා එයත්කම් කරන කටයුතු වල ඉඩ දෙන්න ඕනේ. තමන් එන උපේක්ෂක වෙනවා. ඒගෙම එකට කියන්නේ සත්ත මජ්ජත්‍යතා සංඛාර මජ්ජත්‍යතා කියන්නේ තමන්ගේ චීවර පාත්‍ර ආදී මේ දේවල් ගැන තමන් සතු දේවල් ගැන අල්මක් නෑ ඒවා අනිත්‍යයට යනවා දිරාපත් වෙනවා වෙනස් වෙලා යනවා කියන එක නුවණින් තේරුම්ගෙන උපේක්ෂකව පරිහරණය කරනවා සංඛාර මජ්ජත්‍යතා සත්‍ය සංඛාරේ කේලාය පුද්ගල පරිවර්ජනතා කියන්නේ ඔය කියන්නේ තමන්ගේ පණ ඇති වස්තුන් ගැන හා පණ නැති වස්තුන් ගැන හා බොහෝම අල්ම වැඩි යම් කෙනෙක් එන්නම් ආශ්‍රයෙන් ගලකී සිටිනවා සත්‍ය සංඛාර මජ්ජත් පුද්ගල දෙවෙනතා කියන්නේ සැබවින්ම ඒ හිත ඇති කුජලයන් ගැන හිත නැති මේ දේවල් ගැනත් බොහෝම මධ්‍යස්තව කටයුතු කරන උතුමන් ඉන්නවා එමෙනි උතුමන්ගේ ආශ්‍රයයට පත් වෙනවා කදදී මුත්තතා කියන්නේ මම හැම දෙයකදීම ඇලීමක් නැතුව බැඳීමක් නැතුව ගැලීමක් ඇලීමක් පැටලීමක් නැතුව මම කටයුතු කරන්නේ කියලා හිතේ අදිස්ත්‍රාණයෙන් එදී සිටිනවා එනිසාද මේ උපේක්ඛා සම්බොජ්ජංග වැඩිනවා. එහෙම සරුවක් යනවා අපි දේශනා කළ මේ බොජ්ජංග හතේ මේ දාන සීල භාවනාදී සම කුසලයක වැඩෙන්දක්. ඒ වගේම විශේෂයෙන් භාවනාන යෝගී යෝගාවචරයන් වහන්සේලාගේ සංතානයේදී සම එවියවකදීම මේ බොජ්ජංග හත වැඩෙන්දක් මේ උපදේශ මාලා බුදුරජාන් වහන්සේ කරුණු 56කින් දේශනා කළා කියලා. ඉතින් ඒ අනුව අපි සලකා ගැනීමෙන් අපට පුළුවන්කම තියෙනවා නූපන්න බොජ්ජංග දියුණු උපදවන්න උපන්න බොජ්ජංග වැඩි දියුණු කරගෙන චිත්ත සමාධියේ සමාපත්තිය අවිඥා බල විදර්ශනා ඥානක් මුදුන් ප්‍රමුණවාගෙන මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කර ගැනීම දක්වා දියුණු කරගන්න පුළුවන් බොජ්ජංග හතක්. අනිත් කාලේ තමයි ඉන්ද්‍රිය ධර්ම ගැන ඉතින් කියන්නේ කාලේ මැදි උනා කෙටියෙන් මෙහෙමයි අපේ සංකාණේ වැඩෙනවා ඉන්ද්‍රිය ධර්ම පහ. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. ඒ සද්ධා ඉන්ද්‍රිය වඩන්නත් කාරණා තුනක් බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. අස්කද්ද කුජලයන්ගෙන් වැළකීම, ආශ්‍රයෙන් වැළකීම, සද්ධාවන්ත කුජලයන් ආශ්‍රය කිරීම. එවාගෙම තමන්ගේ సంతානෙහි අර බෝධිපාක්ෂ ධර්මයන් වැඩෙන ප්‍රසාදනීය සූත්‍රාන්ත ධර්ම කියන්නේ බුද්ධ දේශනාවේ ඉතේ පැහැදිලිව වැඩෙන සද්ධා වැඩෙන බුද්ධ ධර්මයේ අහඬ මෙනෙහි කරන්න ලැබිය. කාණා තුනෙන් ඉන්ද්‍රිය වැඩෙනවා සද්ධා ඉන්ද්‍රිය. කාණේ විරිහින්ද්‍රිය කියන එක වැඩෙන්න නම් අර වගේම කුසීත පුජ්‍යලයන්ගෙන් ආශ්‍රයෙන් වැළකීම, වීර්යවන්ත පුජ්‍යයන් ආශ්‍රය කිරීම, සම්‍යක් ප්‍රදාන හතර නුවණින් සලකා මෙනෙහි කිරීම. නූපං අකුසල් නූපදවන්න, උපන් අකුසල් ප්‍රහාණය කරන්න, නූපං කුසල් උපදවන්න, උපං කුසල් වඩන්න හේතු වෙනදී වීර්ය මෙනෙහි කරනවා නම් වීර්යේන්ද්‍රිය වැඩෙනවා. සතිේන්ද්‍රිය වඩන්න විශේෂයෙන් හේතු වෙනවා සතියෙන් තොර කුජලයන් ආශ්‍රයෙන් වැළකීම, සති සම්පන්න උතුමන් කල්යාණ මිත්‍රයන් වශයෙන් ඇසුරු කිරීම, සතිපට්ඨාන භාවනා මැනවින් වැඩි දියුණු කිරීම. මේ කියන කාරණා තුන නිසා සතිේන්ද්‍රිය වැඩි දියුණු වෙනවා. සමාධිේන්ද්‍රිය වඩන්න සමාධියක් නැති කුජලයන්ගෙන් වැළකීම, සමාධියේ වඩන උතුමන් ඇසුරු කිරීම, ධ්‍යාන විමුක්ත සමාධි සමාප්‍රතිගෙන නුවණින් ප්‍රත්‍යක්ෂා කිරීම. එයින්ද සමාධි ඉන්ද්‍රිය වැඩි දියුණු වෙනවා. ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි දියුණු වෙනත් අර වාගේ ධර්මයේ පිළිබඳ කිසියම් අවබෝධයක් නැති පුද්ගලයන්ගේ ඇසුරෙන් වැළකී සිටිනවා. ධර්මාඥාන භාවනාඥාන වැඩි දියුණු කරන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනවා. එවාගේම බුදුරජාන් වහන්සේ දේශනා කළ මේ ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය පරිසම්පාදාදී ගාම්භීර ධර්මයන් සියුම් ලෙස බෙද බෙදා දැකීමෙන් නුවණ වඩනවා. මේ කාරණා තුලින් ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙනවා. ඉතින් මෙවට ඉන්ද්‍රිය කියන්නේ තමන්ට නියමිත අරමුණෙහි ඉසුරුමත් බවක් දරන නිසා. හිත පහදවීමේ ඉසුරුමත් බව ශ්‍රද්ධා ඉන්ද්‍රිය. හිත රුකුල් දීමේ ඉසුරුමත් බව වීර්ය ඉන්ද්‍රිය. හිතට කුසල් අරමුණ සිහිපත් කර දීමේ ඉසුරුමත් බව සති ඉන්ද්‍රිය. සිත එකඟත්වයට පමුණුවන ඉසුරුමත් බව සමාධි ඉන්ද්‍රිය. සිතට ආභෝධය ලබා දෙන ධර්මතා තුළින් ඉසුරුමත් බව ප්‍රඥා ඉන්ද්‍රිය. මේ වගේ බොහෝම ලස්සන විස්තර දේශනා අපේ ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. ඒවා අපි නැවත නැවත සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු. දැන් මෙතකින් මේ ඉන්ද්‍රිය ධර්ම පහ ගැන කෙටියෙන් සඳහන් වූ අතර බොජ්ජංග ධර්ම ගැන සඳහන් වුණා. මේ ධර්මයන් අපේ සංකාන තුළ වැඩි දියුණු කිරීමයි මේ ශ්‍රී රැකීමෙන් සමථ ප්‍රසනා භාවනා යෙදීමෙන් වතාවක් පිරීමෙන් සමුන ශ්‍රමණ ප්‍රතිපත්ති කිරීමෙන් සිදු කරන්නේ. එනිසා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා එක ජීවිතයක නෙමේ අනන්ත ජාති සතසහසයන් ඉදී මේ ධර්මතාවන් දියුණු කරගත්ත මනසකින් යුතුවයි දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ ආරි සත්‍ය අවබෝධ කොට වදාළේ. අපිත් මේ අද පමණක් පටන් ගන්නවා නෙමේ පෙර ජාතිවල පටන් ගල ඇවිල්ලා තියෙන නිසා අපි මේ විදිහේ දහසක් කරදෙන මැද්දේ නම් මේ විදිහේ නොඑක් විදිහේ මාර්ගවල ගමන් කරන ජනතාවතේ ඉන්න අතරේ මේ නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිපත්තියට යෙදී සිටින්නේ පෙර ජාති ජාතීන් ඉදීමේ කවුරුත් ඉවම් මාගට අවතීනව කටයුතු කරලා උපනිශ්‍රේ සම්පන්න නිසායි. එනිසා අදක් මේ ගන්න උත්සාහය සමාජ අද ප්‍රතිඵල ලැබෙන්න පුළුවන් නොලබුණත් අප ඉදිරියට මෙහි ප්‍රතිඵල ලබන්න අද උත්සාහවන්ත වෙන්නට ඕනේ. එනිසා සම්බුද්ධ ශාසනයේ උරදී ලයදී ජීවිත පරිත්‍යාගයෙන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට අයිති මේ කසාය වත අරහත් ධජේ දරාගත් අපි සියලු දෙනාම ඒ අතීතයේ වැඩි හිටියවද තු අනාගතයේ පහළවන්නා වූද බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ගමන්ගත් මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම මාර්ගයේ අනුයාත මාර්ගයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආර්ය වාසය ප්‍රතිපත්ති මාර්ගයේ නිර්වාණ මාර්ගයේ පාණමී මාර්ගයේ පියනගමින් මේ ධර්මතාවන් හිතේ දියුණු පවුණු කර ගනිමින් තම තමාගේ හේතු සම්පත් ඇති පමණින් තම තමාගේ ප්‍රාර්ථනා පෙරදි මේ ප්‍රාර්ථනා මේ ප්‍රණිදි පමණින් සමා බලාපොරොත්තු වන සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරගෙන ධ්‍යාන සමාධි සමාපත්තිය අවිඥා බල විදර්ශනා ඥාන මුදුන් පමුණුවගෙන දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ආબોධ කොට නිමී සැනසේ වදාළේ අජරාමර සාන්ත ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට අදිෂ්ඨාන සබා ගනිමු. ඒ අදිෂ්ඨාන ਸਰව ප්‍රකාරයෙන් මුදුන්පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එතෙක් වේලා බොහොම ගෞරව සම්ප්‍රයුක්ත සමාධිගතෝ මින් මේ දහම් කතාවට සවන් දුන්න. එයින් ලත්ව උදා වූ කුසලානිස්සංස ධර්මයක් අප විසින් මේ දහම් කතා වේලාව පමණින් ඉදිරිපත් කිරීමෙන් අපේ සන්තාන් තුළ ජනිත කරගත් කුසල ධර්මයක් ප්‍රඥාත්‍ය ආශිර්වාදයක් හේතුයෙන් මේ සියලුම බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මේ උපාසක මහතුරුම වරු දූදරු සමට උපස්ථායක පින්තුණ්ඩ මෙලොව වශයෙන් නිරෝගී සැප බල දීර්ඝාසයත් ධර්මාඥාන භාවනාඥානයත් මුදුන්පත් වේවා. සියලු සම්්‍යක් ප්‍රාර්ථනා සපුරාගෙන බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ආબોධ කළේ සාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුව සුවසේ සාක්ෂාත් වේවා කියලා නිවසු ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නංග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නංග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නංග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා.